අලුත්ම ඇති වෙනකම හදලා තියෙන්නේ එකතු කර ගැනීමේ අර්ථයෙන් නෙවෙයි ඉවත් කිරීමේ අර්ථයෙන්. එතකොට මොකද්ද වෙන්න පුළුවන්කම තියෙන්නේ? ජයරජාතන මහත්තයාගේ පාලන කාලය තුල 6 වෙනි සංශෝධනය ගෙනැල්ලා අනිවාර්ය කරා මන්ත්‍රීවරුන්ට ඒකී රාජ්‍ය දිරුම් දෙන්න කියලා. ඒ වෙලාවේ ඒ ප්‍රශ්නේ මත දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දිරුම් දුන්න නිසා ඔවුන්ගේ මන්ත්‍රීගම් අහසුණු පාර්ලිමේන්තුව නැතිලා ගියා. එතකොට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට දෙමළ ජනතා නියෝජනය කරමින් හිටියේ ඒගොල්ලෝ වෙලාවේ ඒගොල්ලෝ පාර්ලිමේන්තුවෙන් පිටමං කිරීමේ ප්‍රතිඵලය මොකක්ද උනේ? යුද්ධයක් ලෙස පුපුරලා ගියා. ඒකෙන් කිසියම් ජන කණ්ඩායමකට තමන්ගේ මතය අදහස තමන්ගේ ගැටලුව කියා ගන්න තියෙන තැන පාර්ලිමේන්තුව නම් ඒක වැහුවට පස්සේ ඉඳන් තමයි කල් යනකොට තමන්ගේ මතය කියා ගන්න, තමන්ගේ අදහස කියා ගන්න, තමන්ගේ විරෝධය පෙන්වන්න වෙනත් මාවත්වයන් සිද්ධ වෙනවා. ඒ නිසා මේ මැතිවරණකම කියන්නේ අනාගතයේ එවැනි බිහිසුණු ගැටුම් වලට අත්විවරම දාන මුල්ගල් තියෙන මැතිවරණකමක් ලෙස අපි දකිනවා.